සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකායෙහි දේවපුත්‍ර සංයුත්තේන උත්තර සූත්‍රය. සංයුත්ත නිකාය ආරම්භයේහි දේවතා සංයුත්තේ සහ දේවපුත්‍ර සංයුත්තේ කියලා ප්‍රධාන සංයුත්ත දෙකක් තියෙනවා. එෙහිදී මුලින්ම තියෙන දේවතා සංයුත්තේහි බොහෝ විට සඳහන් වන සූත්‍ර අඤ්ඤතරා දේවතා කියපු විදියට කිසියම් නමක් නොමැති එක්තරා දෙවි කෙනෙක් පිළිබඳව අරබයා දේශිත සූත්‍රයි එහි සඳහන් වන්නේ. දේවපුත්‍ර සංයුත්තේ තියෙන විශේෂත්වය තමයි ඒ සූත්‍රයේදී ඒ පැමිණිච්ච දෙවියා පිළිබඳව දිව්‍ය පුත්‍රයාගේ නම සමගමයි සඳහන් වන්නේ. අප මේ සාකච්ඡාවට බඳුන් කරන උත්තර සූත්‍රයට පාදක වුණේ උත්තර කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා සඳහන් කරපු ගාථා ධර්මයක්. උපනීයති ජීවිතමප්පමායෝ ජරෝපනීතස්සන සම්තිතානා ඒතං භයං මරණේ තෙක්ක මානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. මේ දෙවියා බුදුන් සමීපයේ සඳහන් කරන්නේ උපනීයති ජීවිතම්, මේ ජීවිතයේ ක්‍රමයෙන් වියපත් බව මරණය කරා පැමිණෙනවා. අප්පං ආයෝ ආයුෂ ටිකයි. ජරෝපනීතස්සන සම්තිතානම්, ජරාවෙන් මැඩුණා වූ සත්‍යයට සැබෑ පිළිසරණක් නැත කියන කාරණය. ඒතං භයං මරණේ පෙක්ඛමානෝ, මරණය පිළිබඳව මේ බය දකින කෙනා සුඛවහානි සැපගෙන දෙන පුඤ්ඤානි කෛරාත පින්කම් කලියුත්තේ කියන එකයි ඒ දෙවියාගේ අදහස් උනේ. බුදුදහම තුළ දැක්වෙන බොහෝ දේශනාවලදී අපට පින් කරන්නට උනන්දු කරලා තියෙනවා. මහා පුඤ්ඤස්ස බහයි කියලා පිනට බය වෙන්න එපා, පින් කරන තැනැත්තා නැවත නැවතත් පින් කරන්න කියලා බුදුදහම තුළ උනන්දු කරලා තියෙනවා. ලෞකික කුසලයේ විදියට සාස්සවා පුඤ්ඤභාගියා උපදිවිපක්ඛා කියපු විදියට සාස්සර වූ පුඤ්ඤභාගිය වූ උපදි සම්පත් ගෙන දෙන පින ගැන බුදුහාඳුර නිතර අගය කළ තියෙනවා. මෙම ගාථාව මේ දෙවියා සඳහන් කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒ ගාථාව තවත් සංවර්ධනය කරලා නැවත සඳහන් කරන ආකාරයක් අපට පේනවා. එහිදී භාගතුන් වහන්සේ ඉහත ගාථාවේදී සඳහන් වෙන මුල් කොටස එහෙමම සඳහන් කරලා අවසාන කොටස සංශෝධනයක් සහිතව ඉදිරිපත් කරන ආකාරයක් අපට දැක ගන්න පුළුවන්. එහිදී බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ ඒතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකානි සම්පජහෙ සම්තිපෙක්ඛෝ තී කියලා. ඒ තේරුම තමයි මේ මරණයෙහි බිය දක්නා කෙනා ලෝකයට තියෙන ඇල්ම දුරු කරන්න ශාන්ති අපේක්ෂාවෙන් යහපත කැමති කෙනා විසින් ලෝකයට තියෙන බැඳීම ඇල්ම දුරු කරන්න කියන කාරණේයි වඩාත් මගේ කළ තියෙන්නේ. බුදුදහම තුල පින්කම් කිරීම අගය කරන වගේම ඊටත් වඩා බුදුදහම තුල වර්ණනා කරන්නේ මේ ලෝකයට තියෙන ඇලීම අත්හරින්න කියන කාරණය. ඊට හේතුව තමයි තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං කියපු විදියට ශෝකයට බියට හේතු වන්නේ මේ පංචකාම සම්පත්තිය සහිත මේ ලෝකයට තියෙන ඇල්ම නිසා. අන්නේ ඇල්ම දුරු කරන්න නම් එහි ආදීනව අපි දැනගන්නට ඕන. එහි ආස්වාදයේ වගේම ආදීනව නිස්සරණය දැනගෙන ඒ තුල අපි සැබෑ ජීවිත දර්ශනයක් ඇති කරගත්තොත් අපට ඒ ක්‍රමානුකූලව අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. බුදුදහමේ මූලික ඥානියමක් වන චතුරාර්ය සත්‍ය තුල දුකට හේතුව තෘෂ්ණාව වශයෙන් දේශනා කරලා ඒ දුක දුරු කිරීම නැත්නම් තෘෂ්ණාව ප්‍රහාණය කිරීම දුක්ඛ නිරෝධය විදියට දේශනා කරලා ඊට මාවත විදියට අරහත්ංගික මාර්ගය දේශනා කළේ. එෙහිදී සම්මාදිට්ඨිය මුලින් ගමන් කරන්නට ඕන. සම්මාදිට්ඨි පුරේජවං කියපු විදියට මේ දුකේ හට ගැනීම හා නිරෝධ සංඛ්‍යාත චතුරාර්ය සත්‍ය මිශ්‍රිත දර්ශනයක් අපට තියෙනට ඕන. ඇහැට ගැටෙන රූපයේ පිළිබඳව යථාභෝධයක් නොතිබොත් වර්ණ රූපයේ ඇහැට පතිත වෙන අවස්ථාවේදී එහි වර්ණ රූපයේ පිළිබඳව අවධානයක් අවබෝධයක් ලැබුණත් ඒ රූපයේ තේරුම් ගන්න අවස්ථාව සම්පූර්ණයෙන්ම රූපේ නිරුද්ධ වෙච්ච, චක්කු විඥානේ නිරුද්ධ වෙච්ච, ඒ විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච මොහොතක වර්තමානයේ නව කර්ම විදියට මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං මට්ටමෙන් ය මේ රූපය හඳුනාගන්නේ කියන අවබෝධය ලැබුණොත් අප බාහිර රූපයේ පිළිබඳව තියෙන ඇල්ම නිරායාසයෙන්ම දුර්වල යනවා. රූපයේ පිළිබඳව, ශබ්දයේ පිළිබඳව, ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් ගන්න අරමුණු ගැන යථාර්ථය අපට අවබෝධ නොවුනොත් අප ස්පර්ශ සමුදයන්ති ඉඳලා අර නැත ගැටුණු රූපයේ පිළිබඳව අවිද්‍යාවෙන් බැඳිලා බාහිර ලෝකයේ තුල අපි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් බැඳෙනවා. අන්නේ දුරවෙනට නම් මේ දර්ශනයේ යුක්තව ඇහැට පෙනෙන රූපයේ තේරුම් ගන්න වෙලාවේදී බාහිර රූපේ නිරුද්ධ වෙච්ච මොහොතකයි තමා ලෝකයේ තේරුම් ගන්නේ කියන අවබෝධය ලැබුණොත් බාහිරට තියෙන ඇලම දුර වෙනවා. අන්නේ දර්ශනයත් එක්ක මේ දහම් අගය යද්දී සම්මා සංකප්ප යහපත් සංකල්පනාවල යුක්තව තමන්ගේ වචනය, තමන්ගේ ක්‍රියාවන්, තමන්ගේ ජීවනෝපාය නිවැරදි කරගෙන යහපත් උත්සාහයෙන් සතියෙන් සමාධියෙන් මේ දුක කෙලවර කරන්නට බාහිර ලෝකයට තියෙන ඇල්ම දුරු කරන්නට මේ පුද්ගලයා දක්ෂ වෙනවා. අන්නේ බාහිර ලෝකයට තියෙන ඇල්ම දුරු කර පමණට අපට ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වන්නට පුළුවන් ආකාරය ධර්ම තුල ඉතාම පැහැදිලිවම සාන්දෘෂ්ටික අකාලික විදියට භාගතුන් වහන්සේ දේශනා කරනවා. අන්නේ ධර්ම තුල මේ උතුම් ධර්ම ස්වාකාතෝ ධර්මක් වන්නේ මේ ධර්ම මාර්ගය තුල ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසානේ කල්යාණං කියපු විදියට ලෝකයේ තියෙන ඇල්ම දුරු කරන මාවත විදියට දේශනා කළේ සීලේ පිහිටලා සමත විදර්ශනා වැඩීම. කායික වාචික සංවරයෙන් ආරම්භ කරන මේ ආර්ය මාර්ගය සමාධියෙන් ශක්තිමත් වෙලා ප්‍රඥාවෙන් මනවින් නුවණින් දැකීම වශයෙන් බාහිර ලෝකයට තියෙන ඇල්ම දුරු කරන්න අපට පුළුවන් නම් ඒ තුලින්ම අභ්‍යන්තර ස්කන්ධ පංචකය තුලටත් අපේ මේ දර්ශනය පතිත කළා. රූපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම, නිරෝධය, ආස්වාද ආදීනව නිස්සරණ පසක් කරලා අපට බාහිර ලෝකයෙන් නිදහස් වෙන්නට පුළුවන්. බාහිර ලෝකයෙන් නිදහස් වෙන අතර අභ්‍යන්තර නාමයන් තේනොත් සිත පැත්වෙනොත් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. උත්තර සූත්‍රයෙන් අපට පෙන්වන මාවත තමයි අප හුදෙක් පින්කම් කරන අතරේදී ඒ පින්කම් තුලින් නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් සලසා ගන්නට අපි දක්ෂ වෙන අතරේදී වඩාත්ම බුදුදහාඳුරෝ අපට අගය කළේ, උනන්දු කළේ මේ ලෝකයට තියෙන ඇල්ම දුරු කිරීම. එය මනා දර්ශනයකින් යුක්තව මනා චර්යාවකින් ආරස්නංගික මාර්ගයේ ප්‍රධාන ධර්ම මාර්ගයේ අනුගමනය කිරීම වශයෙන් සැලසෙන ප්‍රතිපදාවක් ප්‍රතිඵලයක් විදියටයි දේශනා කළේ. එනිසා අද අප සාකච්ඡා කළ සංයුත්ත නිකායේ දේවපුත්ත සංයුත්තේන උත්තර සූත්‍රයෙන් අපි පින වඩන අතරේදී ඊටත් වඩා ලෝකෙට තියෙන ඇල්ම දුරවන ආකාරයට නිවැරදි දර්ශනයකින් ඒ දර්ශනය පිළිබඳව ශ්‍රද්ධාව පිහිටලා සීල සමාධි ප්‍රඥා වඩන්නට අදිස්ථාන කරගනිමු. එසේ මේ දහම් මඟ තුල ඉදිරියට යන්නට ඔබ හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය චේතනාවල බලයෙන් ඔබ හැම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ උතුම් කුසලයට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තුනුරුවන් සරණයි.